ඔබ එන්න සුළඟේ දැවටිලා මා ඉන්නේ ඔබ දැන්නේ කියා සුදු හංස තටුවේ සැතපිලා පෙම් කරමු රහසේ සැඟවිලා ලබැඳියේ මා සිතින් සිරකලා ලබැඳියේ මා සිතින් පෙම්කලා නාදල්ලවාගේ මුතුහාදු ඇස්සෙන් මාතෙමා ඔය දෙතොල් අතරේ සිරවෙලා මට ඉන්න ඇත්නම් තනිවෙලා ලබැඳියේ මාසිතු සිරකලා ලබැනියේ මාසිතින් පෙම්කලා කවඩි මාලේ මාගුතා ඔය ගෙලේ පලනා හැඩ බලා මාවින්ද සතුටේ දින් සොයා ඔබ යන්න සුළඟේ අප තමා ලබැඳියේ මාසතුන් සිරකලා